නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාය සමාධිය. කාය සමාධිය තුලින් කයේ සමතුලිතභාවය, එහෙම නැත්නම් සලායතනවල සමතුලිතභාවය සකසගන්නේ කෙසේද කියන කාරණාව තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. ගොඩාක් කායානුපස්සනාව, එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ වඩන භාවනා යෝගීන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කායික නිවීම තමන්ට ඉක්මනට සැකසෙන්නේ. එහෙම නැත්නම් මේ කාය සමාධිය වඩන්න ගොඩාක් අපහසුකම් පවතිනවා. මේට හේතුව කුමක්ද කියලා බලනකොට අපට පෑදෙලි වෙන එක කාරණාවක් තමයි මේ සලායතනවල සමතුලිතභාවයේ නැතිකම. දැන් උදාහරණයකට අපි ගත්තාම කරත්තයක් අදනවා. කරත්තය අපිට ධාවනය කරන්නත් පුළුවන්. හැබැයි කරත්ත දෙකේ රෝධ දෙක ප්‍රමාණ දෙකක්. එකක් අඩි එකමාරක් උසයි, එකක් දෙකමාරක් උසයි. දැන් අඩියක වෙනසක් තියෙනවනේ. එහෙනම් මේක යනකොට මේ පැත්තට පාත් වෙනවා, වලවල් වලට වැටෙනකොට සම වෙනවා, ආයි සමාන්තරව යනකොට එක පැත්තට පාත් වෙලා ඇල වෙනවා. මොකද්ද මේකට හේතුව කියලා බැලුවාම අර කරත්තය හැදුවට බොහොම ලස්සනට ඒක නිර්මාණය කළාට අර රෝධ දෙක සමතුලිත නැහැ. රෝධ දෙක අසමසම වෙනකොට අන්න ඔය ප්‍රශ්නේ එනවා. මේ ගමන් ගන්න ඒ මගින්ට පාසුවෙන් යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බම්බයක් විතර උස තියෙන මේ කය එක්තරා වාහනයක්. මේ කය අපට සමතුලිත නැත්තම් ආයතනෙන් ආයතනයට පරස්පර විරෝධණං ක්‍රියාකාරීත්වය තවත් ආයතනයකට බලපෑම් ඇති කරන සුළුණං. එහෙනම් අපටත් පාසුවෙන් මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න බෑ කියන එක නේද? ආර්ය මාර්ගයේ අපටත් වැනි යන්න වෙනවා, පැත්තකට ඇලවෙලා යන්න වෙනවා, එක පැත්තක් සම්පූර්ණයෙන් පාත් අපට මේ යන්න වෙනවා. මොකද්ද මේ හේතුව කියලා බලනකොට මේ සතර සටිපට්ඨානයේ වඩන භාවනා යෝගින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. තමන්ගේ ආයතන අය සමතුලිත කරන්නේ නැතුව නිවීමක් බලාපොරොත්තු වීම. එහෙම නැත්නම් කායික සමාධිය ගන්න බලාපොරොත්තු වෙනවා ආයතන පිළිබඳ අවබෝධයක් නැතුව. ඇත්තටම අපි කාය සමාධිය වඩන්නේ කයෙන් උනත්, කය තුලින් උනත් මේක නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේක පවතින්නේ ආයතන හයේ නෙමෙයිද? කය ගලක් වාගේ එක තැනක තැම්පත් වෙලා ගිරවෙක් වාගේ පැය 24ම කියවනවා. දැන් කොහමද කාය සමාධියක් ඇදෙන්නේ? වාඩි වෙලා තමයි ඉන්නේ, එල්ලෙන්නේ නැහැ. නම් පැය 24ම එක එක දේවල් සවන් දෙමින් සිටිනවා. දැන් කොහමද කාය සමාධියක් ඇදෙන්නේ? බොහොම තැම්පත්ව වාඩි වෙලා ඉතියත් උදේ ඉඳලා රෑ වෙනකම වටපිට බල බල නාම රූපත් එක ගනුදෙනු කරනවා නම් කොහමද සමාධියක් ඇදෙන්නේ? ඇස් දෙක වාගෙන නම් ඉන්නේ, තැම්පත් වෙලා නම් ඉන්නේ, සෙලවෙන්නේ නැතුව නම් ඉන්නේ, සිතිවිලි තප්පරයකට දහස් ගණන් නිර්මාණය කරනවා නම් දැන් කොහමද ඒ සිතට සමාධියක් ඇදෙන්නේ? එහෙනම් කාය සමාධිය කියන වචනය කයට සීමා වුණාට ආයතන හය තුලින් නිර්මාණය වෙන ධර්මතාවයක් මේක. එහෙනම් ගොඩාක් මේ භාවනා යෝගින් කාය සමාධිය වඩනකොට සතර සටිපට්ඨානෙ අවශ්‍ය නැහැ, ආර්ය අෂ්ටාංග මාර්ගය අවශ්‍ය නැහැ, කාය සමාධිය වැඩුවාම ඇති කියලා වැරදි වැටහීම් වල ඉන්නවා. කාය සමාධිය ගත්තේ සතර සටිපට්ඨානෙ නම් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය එක තුල තියෙනවා නේද? අනිත් පဋාණ ටිකත් ඒක තුල අන්තර්ගතයි නේද? දැන් අපිට වේදනානුපස්සනාව වඩන්න සිද්ධ වුණාම මේක දෙවෙනි පියවර. රිදෙනවා, නමුත් රිදෙන එක කිසිම කෙනෙකුට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඇයි? රිදෙන තැනට සිතක් නැහැ. වේදනාවට සිතක් තියෙන මිනිසෙක් සත්‍යයක් මේ ලෝකේ ඉන්නවද? වේදනාවට සිතැත්තෝ මේ ලෝකේ කිසිම තැනක නැහැ. අබැයි වේදනාව දැනගන්න පුළුවන් සිත් ඇත්තෝ මේ ලෝකේ හැමතැනම ඉන්නවා. ඒකනේ රිදෙනවා කකියනවා කියලා අපි කෑගාන්නේ. වේදනාව දැනගන්න විතරයි අපට පුළුවන්. වේදනාව දැනෙන සිතක් නෑ මේ ලෝකේ. එහෙනම් වේදනානුපස්සනාව තුළින් අපි වේදනාව දැනගන්න, වේදනාවක් තියෙන බව දැනගත්ත සිත හඳුනා ගන්නවා. එතනදී වෙන්නේ වේදනානුපස්සනාව තුළින් චිත්තානුපස්සනාවක්. අපේ කායික තුල, කායික විඩාව තුල යම්කිසි අපහසුතාවයක් වේදනාවක් අටගත්තාම ඒ වේදනාවකින සංඥාව දැනගත්ත සිත අපි අඳුනාගත්තාම මෙන්න මේම තැනක ආවල් දිශාවක කකුලේ දනිසෙන් පල්ලෑව යන ආවල් තැනක කැක්කුමක් තියෙනවාය, වේදනාවක් තියෙනවාය, පීඩනයක් පවතිනවාය කියලා අපි දැනගන්නේ නැද්ද? එහෙනම් වේදනාවක් පවතිනවා, ඒ වේදනාව දැනගත්ත සිතක් පවතිනවා. හැබැයි ඒ සිත දැනගත්තට පස්සේ දැනගත්ත සිතට තමයි ප්‍රශ්න රාශියක් තියෙන්නේ. ආවල් වෛද්‍යවරයා හම්බෙන්නට ඕනේ, මේකට කසාය තම්බන්නට ඕනේ, මේක මොනාරි බාම් එකක් දාලා තලන්නට ඕනේ, මේක මිරිකන්නට ඕනේ, මේක මේ විදිහට හුඩකින් තියාගෙන ඉන්නට ඕනේ, පවන් ගන්න ඕනේ. දැන් වේදනාව කියන ඒ ධර්මතාවය තුළ වේදනාව දැනගත්ත සිතට නෑ. ඒ දැනගත්ත සිත දැනගත්ත සිතක් තියෙනවා. මේම වේදනාවක් තියෙනවාය කියලා අඳුනගත්ත සිත දැනගත්තනේ. අන්න ඒ සිත තමයි මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ, ලෝභ දේශ මොහ ඇති කරන්නේ. පටිගේ තියෙන්නේ වේදනාව දැනගත්ත සිතේ නෙමෙයි, ඒ වේදනාව දැනගත්ත සිත දැනගත්ත සිතේ පටිගේ තියෙන්නේ. මේක කවුරු හරි කෙනෙක් දැක්කාම එයා කල්පනා කරන වේදනාවක් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වේදනාව දැනගත්ත සිතත් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ සිත හඳුනාගත්ත පස්සේ තමයි මේ සේරම ප්‍රශ්න ටික ආවේ. එහෙනම් මම හින්නේ අර වේදනාවේ නෙමෙයි. වේදනාව හඳුනාගත්ත දේ තුලත් නෙමෙයි, හඳුනාගත්ත සිත තුලයි මම ඉන්නේ. එහෙනම් එතනින්න මම අයින් කළාම දැන් වේදනාව මගේද? මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කකුල වැදුනාම, අතපයක් වැදුනාම, එතන ලේ තැල්මක් ඇති වුනාම, කයේ තියෙන උණුසුමෙන් ඒ තැල්ම නිවැරදි කරන්න පුළුවන් නම්, කැටි ගැහිච්ච සම්පූර්ණ ඒ ලේ ටික එතනින් අයින් කරන්න පුළුවන් නම්, කාලයක් යනකොට ඒ මැරිච්ච සෛල ටික අයින් කරලා අලුතෙන් සෛල හදන්න පුළුවන් නම්, මම මොකටද වේදනාවට කඩේ යන්නේ? මම මොකටද වේදනාවට කම්පා වෙන්නේ? ඒක නිකම්ම නිරෝධ වෙලා යනවා. ඇඟේ ප්‍රතිසත්තිකරණයට මේ ලෝකේ ඕනම වේදනාවක් නිරෝධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ තාක්කල් අපට ඉවස ගන්න බෑ. අන්න ඒ ඉවස ගන්න බෑ කියන තැන තමයි මම ඉන්නේ. ඒ මම තමයි අපි හඳුනා ගන්නට අවශ්‍ය. එහෙනම් කුමක්ද මේ කායානුපස්සනාව තුළ, එහෙම නැත්නම් කාය සමාධිය තුළ තියෙන සුවය කියලා බලනකොට, ඒ කාය සමාධිය තුළ තියෙන නිවීම කුමක්ද කියලා බලනකොට පෑදිලිව පේනවා මේක සලායතනවල සමතුලිතභාවය අසමතුලිතභාවය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඇසකන්න දිවනාසය සමසිත අසමතුලිත නම් එයාට කායික සුවය, එහෙම නැත්නම් කයේ නිවීම ඇති වෙන්නේ නැහැ. ඇසකන්න දිවනාසය සමසිත සමතුලිත නම් ඒ තාපසයාට කායික නිවීම දැනෙනවා. එහෙනම් මේ කාය සමාධිය කියන මේ නිවීම කොහොමද අපි ස්පර්ශ කරන්නේ කියලා බැලුවාම, ඉස්සෙල්ලාම කායික සමාධිය නෙමෙයි අපි වඩන්නේ, කායේ නිවීම නෙමෙයි වඩන්නේ. නිවීමක් වඩන්න බෑ, ඒක නිවෙන එකක්. දැන් ගින්නක් වඩන්න පුළුවන්, කොහොමද වඩන්නේ? ඒකට ගිනිමය ද්‍රව්‍ය දාන්න ඕනේ. ගිනිමය ද්‍රව්‍ය කියලා කියන්නේ ගිනි ගන්න පුළුවන් දේවල්, ඇවිලෙන දේවල් දැම්මාම ඒ ගිනිමය ද්‍රව්‍ය වලින් අරක තව තවත් වඩන්න පුළුවන්, අවුලවන්න පුළුවන්. හැබැයි නිවන එකක් කිසිම කෙනෙකුට වඩන්න බෑ. ඇයි නිවීමක් වඩන්න බැරි? ඒක නිවීම නිසා හටගන්න එකක්. දර ටික ඉවර වෙනකොට හිබේ වෙන එකක් ඒක. එහෙනම් අපේ කෙලෙස් ඉවර වෙනකොට, නිරෝධ වෙනකොට, නිරෝධගාමිනී පටිපදාව තුළ මේ භාවනා යෝගියා දීර්ඝව ගමන් කරනකොට කෙලෙස් නිරෝධ වෙන ප්‍රතිශතයට අනුව මේ කියන නිවීම ඉබේ ඇති වෙන එකක්. කෙලස් නිවුනාම නිවීම හට ගන්නවා, කෙලස් ඇති වුනාම ඇවිලීම හට ගන්නවා. මෙච්චරයි ධර්මතාවය. එහෙනම් කයේ නිවීම කියලා කියන්නේ කුමක්ද? කෙලස් වලින් නිදහස් වීම. අපේ ඇස නිවිලා නමුත් කට නිවිලා නැහැ. කටයි ඇසයි නිවිලා කන නිවිලා නැහැ. ඇසයි කටයි කනයි නිවිලා සිත නිවිලා නැහැ. ඒ ඔක්කොම නිවිලා කයේ චර්යාව නිවිලා නැහැ. මෙන්න මේ අසමතුලිතභාවය නිසා තමයි කයේ නිවීම අටගන්නේ නැත්තේ. හැබැයි භාවනා යෝගියා උදේ ඉඳලා රෑ වෙනකන් කයේ නිවීම දකින්න ඒ නිවීම මත සීය පීතවන්න උත්සාහ කරනවා. එහෙම සීයක් යාට ස්පර්ශ වෙන්නේ නැහැ. සමහර භාවනා යෝගීන් මාස 6ක් විතර කයේ නිවීම බලලා බැරි ගැයිලා අනේ පින්වත් ස්වාමීනි මේක වැඩෙන්නෙම නැහැ කියලා ගුරුවරයාට ඇවිල්ලා තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. එතකොට ගුරුවරයා කල්පනා කරන මොකද්ද මෙයාට මේ මාස ගානක් තිස්සේ මේක වැඩිලා නැත්තේ මොකද්ද කියලා බලනකොට මේ ආයතන එකින් එකට පරස්පර විරෝධයි. වාඩි වෙලා තමයි ඉන්නේ ආසනෙන් එල්ලෙන්නේ නැහැ. හැබැයි සිටිවිලි වල තත්ත්වේ බැලුවාම 1000ක් 2000ක් විතර එකතු වෙලා කම්මලක යකඩ තලනවා වාගේ වැඩ. ඒ තරම් සිත කම්පා වෙලා විසිරෙනවා. එහෙනම් කොහොමද සමාධිය කටගන්නේ? ඇසෙන් බලනකොට යම්කිසි නිවීමක් පේනවා නම් අපි සංසන්දනය කරනවා කනෙත් ඒ නිවීම තියෙනවද? ඒ සංසන්දනයත් එක්ක බලනවා වචනෙත් ඒ නිවීම තියෙනවද? කායික චලනය තුලත් ඒ නිවීම තියෙනවද? ඇති වෙන සෑම චෛතසිකය තුළ මේ නිවීම තියෙනවද? මේවා එකින් එකට සංසන්දනය කරලා ඒ අඩුපාඩු නිවැරදි කිරීම අනිවාර්යම යෝගියෙක්ගේ තාපසේගේ වගකීමක්. නිර්වාණය වඩන එහෙම නැත්නම් කෙලෙස් නිරෝධ කරන ආර්ය ශ්‍රාවකයෙක්ගේ අනිවාර්ය යුතුයකමක් වගකීමක්. මේ ආයතන එකින් එකට අතර තියෙන සම්බන්ධතාවය පරිස්සා කිරීම මේක පිටකෙනෙකුට කරන්න බෑ. තමන්ගේ ආයතන වල තියෙන කෙලෙස් ටික කුමක්ද, ಗುಣ ටික කුමක්ද, නිවිච්ච ප්‍රතිශතය කුමක්ද ඒක තම තමන් නේද දන්නේ. කය තැම්පත් වෙලා නම් සෙලවෙන්නේ නැතුව සිටිනවා නම් මේ සෙලවෙන්නේ නැතුව සිටින මේ තැම්පත් භාගවේ මගේ කන් වලට තියෙනවද? රටේ තියෙන සෑම ශබ්දයක්ම ශ්‍රවණය කරනවා නම් කුරුල්ලෝ කෑ ගන්න කොට ඇඟේ රෝම කෙලින් වෙන තරම් තරාවක් ඇති වෙනවා නම් මේ තැම්පත් වෙච්ච කයේ තියෙන සංවර භාවයේ කනේ නෑනේ. එතකොට කොහමද කාය සමාධියක් ඇති වෙන්නේ? කයේ නිවීමක් ඇති වෙන්න බෑ. ආයතන ඔක්කොම එක වාගේ නෑනේ. සමාධියටපත් වෙච්ච කෙනාගේ මොන ආයතනේද නිවිලා කියලා ඇහුවාම ඒ තාපසයා දෙන උත්තරේ තමයි ඔක්කොම නිවිලා. එකක්වත් ඇහැරිලා අවදියෙන් තිබුණොත් එයාට සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒකට කියනවා తాවකාලික සමාධියක් කියලා. මොකද්ද එක ආයතනයක නිවීම තුලින් යම්කිසි වින්දනයක් ලබනවා. ඒ වින්දනයට කියනවා අපි తాවකාලික ආයතන සමාධිය. දැන් කට නිවාගෙන ඉන්නවා. මොකද නිස්සබ්ද භාවනාව දීලා ගුරුවරයා දවස් 3කට කට ඇරලා කතා කරන්නම බෑ. දැන් කිසිම දෙයක් කියන්න බැරි නිසා දැන් වාඩි වෙලා ඔයේ බලාගෙන ඉන්නවා. දැන් කටේ නිවීම අනන්ත අප්‍රමාණව Tamanට දැනෙන නිසා සමාධියක් දැනෙනවා, සුවයක් දැනෙනවා. ඒක සම්පූර්ණ සමාධි සුවේ නෙමෙයි. ඒ කට කියන මේ එක ආයතනයක් නිවා දැමීම නිසා ඇතිවෙච්ච සුවය. සමහර අයගේ සිත කැළඹිලා තිබුණත් ඇස අනන්ත අප්‍රමාණ නාම රූප නැරඹුවන්, කන අනන්ත අප්‍රමාණ ශබ්ද නැරඹුවන්, ශ්‍රවණය කළාන්. හැබැයි ඒ භාවනා යෝගියාගේ කය ගොඩාක් තැම්පන්. බොහොම විවේක සුවේ ගාකට හේතු වෙලා එම නැත්තම් බිම වැතිරිලා බලාගෙන ඉන්නවා. ඒ කයේ නිවීම නිසා යට සුවයක් දැනෙනවා. දැන් ඒ සුවය ඕනෝට වඩා අත්විඳාම කම්මැලිකමක් ඇදෙන්නේ නැද්ද? තීන මිද්‍යා කට ගන්න නැද්ද? දැන් භාවනා යෝගියා මුලා වෙලා මෝහයකුත් වැඩිලා. එහෙනම් අපේ ජීවිතවල කයේ තැම්පත් භාවය නිසා සමාධියක් ඇති වෙනවා නම් ඒක කය කියන ආයතනයට සීමා වෙච්ච සමාධියක් මිසක් ඒක සම්පූර්ණ කාය සමාධිය නෙමෙයි. කය කියලා කියන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම අන්තර්ගත වෙච්ච සම්පූර්ණ පද්ධතියක්. එහෙනම් ඇස් දෙක වාගෙන ඉන්නවා මොකවත් පේන්නේ නැහැ කියනකොට සුවයක් දැනෙනවා. ඒක චක්කුවට සාපේක්ෂව ඇති වෙච්ච සුවයක් නිවීමක්. ඒක සම්පූර්ණ කාය නිවීමක් නෙමෙයි. මොකවත් ශබ්ද නැහැ. මධ්‍යම රාත්‍රිය ඈරුණා. බොහොම නිෂ්කලංකයි. මේ පරිසරයේ තියෙන තැම්පත් භාවය නිෂ්කලංක භාවය නිසා සමාධියක් දැනෙනවා. ඒක සෝතයට සාපේක්ෂව ආපු සමාධියක්. වනගත වෙලා භාවනා යෝගීන භාවනා යෝගියාට ගඳ දැනෙන්නෙත් නැහැ, සුවඳ දැනෙන්නෙත් නැහැ. කිසිම දැනීමක් නැති නිසා එයාට සමාධියක් දැනෙනවා. ඒක ජීවා ආයතනයට සාපේක්ෂව ඇතිවෙච්ච සමාධියක් නිසා සෑම ආයතනය තුලින් ඇතිවෙච්ච සම්පූර්ණ කාය සමාධිය නෙමෙයි. භාවනා යෝගී මේ වෙනස දන්නේ නැත්තම් මොනතරම් දුර්වලද? අපේ චරිතවල අපි වඩන කමඨානවත් අපි හරියට දන්නේ නැහනේ. පොඩ්ඩක් කළා ඉතියාම නිින්ද ගියාම අපි කියනවා නියමෙට සමාධිය වැඩුණා. බලනකොට සමාධිය නෙමෙයි අර නිින්ද ගිහලා ළඟ ඉන්න කෙනාට ගොරවන සද්දෙත් ඇහිලා. කයේ තැම්පත් භාවයේ දැනගෙන උඩ පැනපෙන අප්පුඩි ගගා කෑගානවා, ප්‍රීති වෙනවා. මොකද්ද? මම සමාධියටපත් වුණා, සමාධියටපත් වුණා. විනාඩි 13යි තප්පර 20ක් සමාධිය හිටියා. හරියටම මේ කාලය දන්නේ කොහමද? එහෙනම් කයේ තැම්පත් භාවයට එයා සමාධිය කියලා රැවටිලා. එහෙනම් අනන්ත අප්‍රමාණ භාවනා යෝගින් කයේ තැම්පත් භාවයේ සමාධිය කියලා රැවටෙන්නේ නැද්ද? කනේ තැම්පත් භාවයට සමාධිය කියලා රැවටෙන්නේ නැද්ද? චක්කුවේ නිවීම සමාධිය කියලා රැවටෙන්නේ නැද්ද? කතාබා අඩුයි, තැම්පත් භාවය අඩුයි. දවසකට වචන දෙකකට තුනකට වඩා කතා කරන්නේ තමන් තුළ විශාල ගැඹුරු සමාධියක් තියෙනවා කියලා රැවටෙන්නේ නැද්ද? මේ කියන සමාධිය ඇසකන දිව නාසය සමසිතේ එක හා සමානව නිවීමක් තුලින් අටගන්නා වූ සමාධියක්. මේ සම්මා සමාධිය නිවැරදිව දැනගන්නට ඕනේ. මේ සම්මා සමාධියේ නිවැරදි ක්‍රියාකාරීත්වය භාවනා යෝගියාට නැත්තම් අනන්ත අප්‍රමාණ මුලා වෙන එක තමයි වෙන්නේ. සමාධියක් මේ භවයේ කවදාවත් ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙනවනම් වෙන්නේ මිත්‍යා සමාධියක්. එහෙනම් මොකද්ද මේ කයේ නිවීම තුලින් අටගන්නා වූ සමාධිය කියලා බැලුවාම ඇසකන දිවනාසය සමසිත එක හා සමානව නිවෙන්නට ඕනේ. ඇසේ නිවීමක් තියෙනවනේ ඒක කයේ නිවීමට සමානයි. කයේ නිවීම කනේ නිවීමට, ශබ්දවල නිවීමට සමානයි. ශබ්දවල නිවීම වචනවල නිවීමට සමානයි. වචනවල නිවීම ගන්ධයේ නිවීමට සමානයි. ගන්ධයේ නිවීම චෛතසිකවල නිවීමට සමානයි. එහෙනම් දැන් මෙයා තුළ වැඩෙන්නේ සම්මා සමාධියක්. හැබැයි තාම කල්පනාව තියෙනවා. සිත යම් කිසි පමණකට තමයි නිවිලා තියෙන්නේ. සම්පූර්ණ අමතක වෙන තත්ත්වෙට ගිහිලා නැති වුණත් ඒ වැඩෙන්නේ ප්‍රතිසත කීපයකින් වුණත් සම්මා සමාධියක්. හැමදේම හැයෙනවා. හැයෙනකොට තියෙන නිවීමම සිතේ තියෙනවා. සමහර අයට ඇයෙන ප්‍රමාණයට අනුව අර අන්දරේගේ කතාවක් තියෙනවා. 50ක් ඉන්න පුළුවන් කාමරයකට 500ක් දාලා කෙටුවාම දැන් ඉන්න බෑනේ. ඒ තරම් දාලා වහලා රජ්ජුරුවන්ට යන්න කියලා කිව්වම අර මිනිස්සු පොර කාලා තෙරපිලා ඉඩ දෙනවලු රජ්ජුරුවන්ට යන්න. අර 50ක් ඉන්න පුළුවන් තැනක 500ක් දාලා කෙටුවා වාගේ කරුණු 5000ක් විතර පොර බදිනවා. හැබැයි ඇයෙන්නේ කරුණු 10යි. දේශනාවක කමඨානක 10ක් විතර ඇහෙන්නේ. හැබැයි 5000ක් විතර පොර කනවා කරුණු එළියට එන්න. අර 50ක් ඉන්න තැනක 500ක් ඉන්නවා වාගේ. ඒ කියන්නේ යාගේ කනේ නිවීම තරමටවත් සිතේ නිවීම නැහැ නේද? කනට 10ක් නම් ඇහෙන්නේ. ඒ 10 නම් කනට තේරෙන්නේ. ඒ 10ට සාපේක්ෂව කරුණු 10ක් නෙන්න ඕනේ. 5000ක් එන්න බෑනේ. එහෙනම් ඇයෙන කනට සාපේක්ෂව ඒක දැනගන්න සිතේ සමාධිය වෙනස් නම් ඒ කැළඹිල්ල පරස්පර විරෝධ නම් එයා තුළ සම්මා සමාධියක් නැහැ. මේ වෙනකොට මිත්‍යා සමාධියක් තියෙන්නේ. පේන දේ රූපයක් නම් රූපයට අදාළ චෛතසික විතර නේද තියෙන්නේ. අපි ඊට වඩා දේවල් කල්පනා කරනවා නම් ගහක් දැක්කාම ගහක් දැක්කාය කියලා දැනගන්නවා නම් දැන් පේන්නේ මොනවද? ගහ. සිතේ තියෙන්නේ මොනවද? ගහක් දැනගත්තයි කියලා. එහෙනම් ගහක් දැනගත්තයි කියන චෛතසිකයයි ගහක් දැක්කයි කියන චෛතසිකය අතර කිසිම වෙනසක් නැහැ. මෙතන තියෙන්නේ සම්මා සමාධියක්. හැබැයි අපි ගහක් දැක්කයි කිව්වම බලනවා මේකේ කඳ මෙච්චර මාතයි, බාල්ක මෙච්චරක් ගන්න පුළුවන්, රීපඩි මෙච්චරක් ගන්න පුළුවන්, මේක පරාල මෙච්චරක් ගන්න පුළුවන්, පුටු සෙට් මේක මෙච්චරක් හදන්න පුළුවන්, ලස්සන අල්මාරියක් හදන්න පුළුවන්, මේකේ වර්ගඩියක වටිනාකම මෙච්චරයි, ගහේ වටිනාකම ලක්ෂ එකමාරයි කියලා අපි සම්පූර්ණ ඉංජිනේරුවෙක් වෙලා, වඩුවෙක් වෙලා, සම්පූර්ණ මේක තක්සේරු නිලධාරියෙක් වෙලා මේ රටේ තියෙන සේරම ප්‍රශ්නවලට දැන් අපි උරුමකාරය වෙලා නැද්ද? එහෙනම් ගා දැක්කාම ගා දැක්කයි කියන චෛතසිකෙන් නවතින කෙනා සම්මා සමාධිය වඩනවා. දාරුකීරිය මාරාතන් වහන්සේ වැඩුවේ තෝකම නේද? දිට්ටි දිට්ටිමත්තේ කියලා කියන්නේ දැක්කා දැක්ක පමණයි. මොකද්ද දැක්කේ? දැක්ක පමණයි කියන්නේ ඒක චෛතසිකය. දැක්ක කියන්නේ චක්කුවට අදාළ දේ. දැක්ක පමණයි කියලා කියන්නේ චිත්තයට අදාළ දේ. දැක්ක පමණයි කියන එක දැක්ක දෙයට සීමා සහිත නම්, දැක්ක පමණයි කියන දේ දැක්ක දෙයට සීමා සහිත නම්, දැන් ඇසයි සිතයි එක සමාන නැද්ද? දැන් සම්මා සමාධිය වැඩුණා. මේ අවබෝධය අපට නැහනේ. කිසිම දෙයක් දන්නේ නැතුව වාඩි වෙලා ඔය කාලේ ගත කරගෙන හිටපු දාරුකීරියට තථාගතයන් වහන්සේ මේ පණිවිඩය කියනකොට එක සැනෙන් තේරුම් අරගෙන rahat වෙලා Tamanට මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි 84 දාම කටපාඩම් කරලා අපි අද රාජකීය පඬිත මට්ටමට ධර්මයේ දැනගෙන මේ පුංචි කාරණාව අපට වැටහිලා නැත්තම් මොනතරම් අපි දුර්වලද? මොනතරම් අපි බොළඳ චරිතයක් වෙලාද? මොනතරම් අනුවණකමින් මේ ලෝකේ නාම රූපات එක්ක අපි ගනුදෙනු කරලාද? හැමෝම දන්නවා දැක්කා දැක්කා පමණයි කියලා හිතන්න. දැක්කා දැක්කා පමණයි කියන එක මා විශාල ගැඹුරු ධර්මයක්. මේක තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සටිපට්ඨානය, පටිච්ච සමුප්පාදය, මේකින සෑම ධර්මතාවයක්ම මේක තුල අන්තර්ගතයි. දිට්ටි දිට්ටි මතේ කියන්නේ නිකන් නෙමෙයි, සාරා සංක කල්ප ලක්ෂයක පාරමිතාවෙන් අවබෝධ කරපු ධර්මයන්. තථාගත සර්වඥතා ඥානෙට පමණක් වටේන ධර්මතාවයක් මේක. මේක අපි සුළු කරලා හිටපු නිසා තමයි තාම අපට සෝතාපන්න වෙන්න බැරි වුනේ. මේක ගැඹුරෙන් විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් දැකපු නිසා තමයි එදා දාරුකීරිය මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනේ. දිට්ඨිය කියලා කියන්නේ පෙනීම. දිට්ඨි මතය කියලා කියන්නේ පෙනීම, පෙනීමට සීමා සහිත වන ඒ ආකාරයෙන්ම දැනගන්න එක. දැක්කේ ගානන් ගා විතරයි දැනගන්නේ. එතනින් පස්සේ තේක්කද බුද්ධ කියලාද ඒවට වර්ග කරන්න යන්නේ, වටිනාකම් හොයන්න යන්නේ. ඇහුනේ මොනවද? ඇහිච්ච දේ පමණ සිතෙන් දැනගන්නවා. එතනින් එයාට එකක් කල්පනා කරන්න යන්නේ. අසුවලා මේක කියන්නේ ඒ දේ මුල් කරගෙන, මේ කාරණාව කියන්නේ මේ වගේ අරමුණක් කරගෙන කියලා අපි එක එක ඒවා ඉතන්න යන්නේ. එහෙම වුණොත් සුත සුත මත්තේ කියන ධර්මතාවය එතන නැහැ. එහෙනම් අපේ ජීවිතවල හැෙන්නේ මොනවද? ඒක පමණක් දැනගත්තාම ඒ කියන ධර්මතාවය වැඩෙනවා. පේන්නේ මොනවද? ඒ පේන දේ පමණක් දැනගත්තාම ඒ කියන ධර්මතාවයේ වැඩෙනවා. දැනෙන්නේ මොනවද? ඒ දැනෙන දේ පමණක් දැනගත්තාම ඒ කියන ධර්මතාවයේ වැඩෙනවා. සිතෙන්නේ මොනවද? ඒ සිතෙන දේ පමණක් දැනගත්තාම ඒ කියන ධර්මතාවයේ වැඩෙනවා. මේ පුංචි අවබෝධයක්වත් නැතුව සාරා සංක කල්ප කෝටි ගණන් මේ සංසාරේ ඉපදුනා කියන එක දැන් අපට ලැජ්ජාවකට කාරණාවක් නෙමෙයිද? ලෝකේ කුරා කෝම්බියාගේ ඉඳලා සත්ත්ව ගණවලින් මිනිසත් භවය කියන්නේ වටිනාම භවය, මම ශ්‍රේෂ්ඨම තැනක ඉපදුනායි කියලා කියන පාරට්ටුව මොනතරම් නින්දාසාගතද? මේ පුංචි කාරණාවත් අපට වැටහිලා නැහැ. එහෙනම් මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ මොනවද? ඒ පේන දෙයට වඩා එකක් දකිනවා, ඇහෙන දෙයට වඩා එකක් අහනවා, දැනෙන දෙයට වඩා එකක් දැනගන්නවා, සිතන දෙයට වඩා එකක් කල්පනා කරනවා. මෙන්න මේ හඩුව හැදුවොත් ඒ කාන්ත වශයෙන් ආර්ය ජාතිය ඉපදිලා රාත්‍රලා පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබනවා. මේක දාරුකීරිය තේරුම් ගත්තා. අපට තාම මේ බුද්ධ ශාසනයේ 2600ක් වලත් තේරුම් ගන්න බැරි වෙච්ච ධර්මතාවයන්. එහෙනම් සලායතන වල සමතුලිත භාවය තුළින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන සතර සටිපට්ඨානෙම වඩන්න පුළුවන්. ඒ සතර සටිපට්ඨාන ධර්මතාවයක් තමයි ඒක. ඇසට පේන්නේ මොකද්ද? ඒ පේන දේ පමණ සිතින් හිතනවා නම්, ඒ හිතන දේ පේන දේ දෙක එක නම්, දැන් ඇසයි සිතයි කියන ආයතන දෙක සමතුලිත වෙලා නැද්ද? සමාන්තර වෙලා නැද්ද? ඇයෙන්නේ මොනවද? ඒක විතරක් සිත හිතනවා නම්, දැන් ඇයෙන ඒ කනට සාපේක්ෂව කන කියන ආයතනයයි සිත කියන ආයතනයයි දෙකම සමතුලිත වෙලා නැද්ද? මොනවාරි එක ගුරුවරයා කිව්වාම අන්න අසුවල් දේ හිතේ තියාගෙන තමයි ගුරුවරයා මේක කියන්නේ. අසුවල් දේ කල්පනා කරලා හිතලා තමයි ගුරුවරයා මේ විදිහට මට කතා කරන්නේ, ගුරුවරයා මේ විදිහට මගෙත් එක්ක ඇසිරෙන්නේ කියලා ගුරුවරයා හිතපු නැති එකක් අපි හිතාගෙන පටලවගෙන නැද්ද? ගුරුවරයාට හිතෙච්ච නැති එකක් අපට හිතලා ගුරුවරයා කිසිසේත්ම කල්පනා නොකරපු එකක් අපි කල්පනා කරගෙන සේරම නාම රූප ටිකට පටලවාගෙන අවුල් වෙලා නැද්ද? අපි මේ විදියට කම්පා වෙලා පටිගියෙන් දැවෙන්නේ නැද්ද? ද්වේෂයෙන් අපි පොඩ පොඩ රත් වෙන්නේ නැද්ද? මෙන්න මේ ආයතනවල තියෙන දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මේ වගේ මෝඩකම් අපි තුල තාම පවතිනවා. දාරුකිරිය මාරාතම් වහන්සේ වගේ අපි දක්ෂ නැහැ. ඒ තරම්වත් අපට ප්‍රඥාව වැඩිලා නැහැ මේ ධර්මතාවය තේරුම් ගන්න. ඇයෙනකොට ඇයෙන ප්‍රමාණයට අනුවනම් සිතවිලි ඉපදෙන්නේ. කනයි සිතයි දෙක සමාන්තර නම් එයා කවදාවත් මිත්‍යාව වැඩෙන්නේ නැහැ. එයා තුල සම්මාව වැඩෙන්නේ. එනා සම්මා සමාධිය කියලා කියන්නේ හැම ආයතන තුළින්ම සමාන්තරව ඇතිවෙන නිවීම. මේ අසමානව ඇතිවෙන එහෙම නැත්නම් සමාන්තර භාවයෙන් නැතුව ඇතිවෙන සමතුලිත භාවයට සම්පූර්ණ පටයනිව පවතින අසමතුලිත භාවය අපි තේරුම් ගන්න එපාය. ඒ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරන්න එපාය. කයේ නිවීම මත සිත පිහිටවන්න කලින් කයේ නිවීම තියෙනවා තමයි. ඇයි කය වාඩි කරවාම පරියන්කෙන් තිබ්බාම කය තැම්පත් වෙලා නිසා නිවීම තියෙනවා. හැබැයි වාඩි වෙලා ඉන්න කෙනාගේ සිතේ නිවීම සම්පූර්ණ කැළඹිලා නම් එතන සමතුලිත භාවයක් නෑ නේද? ඇස්සර්ලා බලනකොට කරුණු කාරණා ලක්ෂ ගණන් මෙනෙහි වෙනවා නම් සිත කොඳුරනවා නම් කරුණු 500ක් විතර කියන්න. ඒ කියන්නේ ඇසයි සිතයි සමතුලිත භාවයට පත් වෙලා නැහැ නේද? එහෙනම් කොහොමද සම්මා සමාධියක් අපි තුල වැඩෙන්නේ? අපි තුල වැඩෙන්නේ මිත්‍යා සමාධියක්. මුලාවට ගොදුරු වෙච්ච සමාධියක් වැඩෙන්නේ. ඒක තුළින් ප්‍රඥා පාරමිතා පිරෙන්නේ නැහැ. සමාධියෙන් අපට ප්‍රඥාව පාළ වෙනවා නම් ඇයි අපි වඩන සමාධියේ ප්‍රඥාව පාළ වෙන්නේ නැත්තේ? මේ වැඩිලා තින්නේ සම්මාවක් නෙමෙයි මිත්‍යාවක්. එහෙනම් මිත්‍යාව තුළින් තියෙන ප්‍රඥාවත් අඩු වෙනවා. මෝහය වැඩෙනවා. මෝහය තුළින් අවිද්‍යාව අපිව පරාජයටපත් කරනවා. එහෙනම් දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා සලායතනවල තියෙන සමතුලිත භාවය අපි නිතරම ගවේෂණය කරන්නට ඕනේ. ඒක 100න් එක වඩන්න ඕනේ. ඒ තුල තියෙන ඒ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. පේන්නේ මොනවද ඒක විතරක් හිතන්නේ. ඇයි පේන බව දැනගත්තායි කියලා කියන්නේම ඇයෙන බව දැනගත්තා සිතන බව දැනගත්තායි කියන්නේ ඒකින කාරණාව දැන් අපි සිතින් ස්පර්ශ කරා කියන එක නේද? පේන බව දැනගත්තාම ඒ දැනගත යුත්තේ දැනගත්තේ අර පේන එක නේද? එතනින් එයාට එකක් හිතන්න එපා. අන්න එතනයි ආර්ය භාවය අනාර්ය භාවය බවට පත් වෙන්නේ. එතන තමයි අපේ විද්‍යාව අවිද්‍යාව බවට පත් වෙන්නේ. එතන තමයි අපේ සිත මිත්‍යාවට ගොදුරු වෙන්නේ. ඇයි මේ පුංචි දේව තේරෙන්න බැරි තරම් අපි මෙච්චර දුර්වල වුනේ? මේ තරම් වයසට ගිහිල්ලා මොන තරම් අත්දැකීම් ලැබලා මොන තරම් අපි ප්‍රඥාවෙන් මෝරුවා කියලා කිව්වත් මේ පුංචි දේ වටා ගන්න බැරි නම් තාම අර බඩගගා යන කිරිසප්පේ පොඩි ළමයෙක් වාගේ නේද අපේ දැනුම? එහෙනම් දිට්ටි මතේ කියලා කියන්නේ දැක්කනම් දැක්ක පමණ නම් ඒ පමණ දේ පමණක් හිතන්න, දැක්ක දේ පමණක් හිතන්න, දැකපු නැති දේවල් හිතන්න එපා. පුංචි කාලේ අපට මතකයි ගෙවල් වල අපි කමටාන් වඩනකොට අපේ වැඩිහිටි ඒ කෙනෙක් ඇවිල්ලා අපෙන් අහනවා පොඩි ප්‍රශ්නයක්. පුතා මේක මොනවද කියලා අහනකොට මොනවද කියලා ඇහුවාම කෝපයක් කියලා කියනවා. හැබැයි මොනවද මේක පේන්නේ කියලා ඇහුවාම කෝපය කියලා කියන්නේ ඇයි? හිතන දේ වෙනයි, පේන දේ වෙනයි, ඇහෙන දේ වෙනයි කියන ඒක වෙන වෙනම දකින්න බැරි නම් එයා තාපසයෙක් නෙමෙයි. මේක පුංචි කාලෙම තේරුම් ගන්න පුළුවන් සරල ධර්මතාවයන්. එහෙනම් පුංචි කාලයක ඒ පොඩි ළමයාගෙන් තමන්ගේ සීයාවිල්ලා අහනවා පුතා මොනවද පේන්නේ කියලා ඇහුවා. මෙයා කියන සුදු පාට පේනවා. හේතුව කෝප්පේ පේන්නේ නැහැ. ඇසට පේන්නේ පාට විතරයි. කෝප්පේ පේන්නේ සිතට. මොනවද හිතෙන්නේ කියලා දැන් ඇහුවාම මොනවද දැනෙන්නේ කියලා ඇහුවාම අර දැනෙන දේ කියනවා. එතකොටයි කෝප්පේ කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ. නැත්තම් සුදු පාට පේනවා කියන එක එයින් මොකවත් කියන්නේ නැහැ. දෙන්නේ කතා කර කර ඉන්නකොට සීයාට සැකයි මේ පොඩි එකා මේ කට්ටියගේ ඕපදූප ආනවා පොඩි එකා දැන් කේලම් ආණ්ඩ පුරුදු වෙලා වාගේ කියලා සැකයක් ඉතිලා ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා ආනවා අර වැඩ කරන බාසුන්නයි ගෝලයයි මොනවද කතා කරන්නේ කියලා ඇහුවාම එයා කියනවා ඒගොල්ලෝ ඉන්දි කතා කරනවා කියලා එතකොටයි තේරුනේ හැයෙන බව විතරයි මේ ආගෙන ඉඳලා තියෙන්නේ ඒ කතා කරන්නේ මොනවද කියලා කිසිම දෙයක් අහලා නැහැ එතකොට අර වැඩ කරන දෙන්නා විස්මයටපත් වුණා මොනවද අපි කතා කළේ පුතා කියලා අහනකොට ඒගොල්ලන්ටත් කියන ඕගොල්ලෝ දෙන්නා ඉන්දි කතා කළා එතකොට ඒ කට්ටිය තේරුනේ මෙයා ළඟ හිටියට අපි කතා කරපෝ ඒ කිසිම දෙතිස් කතාවක් සවන් දීලා නැහැ ඒ ලෝභ දේශමෝ මොකවත් ස්පර්ශ කරලා නැහැ අපේ කතාව විතරයි මට ඇහිලා තියෙන්නේ එහෙනම් අද අපි කතා කරන දේවල් ආගත්ත යම්කිසි තාපසයෙක් ඉනානම් අසුවලා අසුවලාට නිඳා කළා අසුවලා මට අපාස කළා අසුවලා කුමන්ත්‍රණය කළා විවේචනය කළායි කියලා එයා කතා කරපු භාෂාව නෙමෙයි ඇහිච්ච දේ නෙමෙයි කියන්නේ ඒ කතා කරපු කරුණු ටිකත් විස්තර කරනවා නේද එහෙනම් සුතමත්තේ කියන ධර්මතාවය මෙතන නැහනේ ඇවුනා නම් ඇවුනේ මොනවද සිංහල කතා කරනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරනවා ඇවුන දේ ඒක විතර නේද ඉංග්‍රීසි කතා කරනවා කියන එක තමයි ඇවුනේ හැබැයි දැන් කියන්නේ ඇහිච්ච දේ නෙමෙයි අර කතා කරපු කවුරු ටික ඒක ඉතිච්ච දේ ඒක සිතට ගෝචර වෙච්ච දේ සිත දැනගත්ත දේ එහෙනම් දැන් කියන්නේ අර ඇහිච්ච ආයතනයට සාපේක්ෂව නෙමෙයි දැනගත්ත ආයතනයට සාපේක්ෂව මොනතරම් දුර්වලද අපි චරිතවලින් ප්‍රඥාවේ මොනතරම් අපි බොළඳද මෙන්න මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ අසකන දිවනාසේ සමසිත තුලින් මේකේන අඩුපාඩු අපේ ජීවිත තුලත් පවතිනවා නම් දැන් කාය සමාධියේ වඩන භාවනා යෝගින් සලායතනවල සමතුලිත භාවයේ කියන මේ කමඨාන වඩන්නට ඕනේ පේන්නේ මොනවද ඒක පමනක් ිතන්න හැයෙන්නේ මොනවද ඒක පමනක් ිතන්න මොනවද ඇඟෙන්නේ ඒක පමනක් දැනගන්න මොනවද සිතෙන්නේ ඒක විතරක් සිතන්න හෙතනින් එයාට ලෝකයක් අදාගෙන කල්පනා කරන්න එපා එහෙම කල්පනා කළා උම්මත් එකෙක් වෙන්න එපා නිතරම සියෙන්ින ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සබ්බේ පුතජනා උම්මත්තක අපි පේන දෙයට වඩා එකක් දකිනවා නම් අපි උම්මත්තකයෝ හේතු අපි ඇස්වලට පේන දෙයට වඩා වෙන එකක් පේනවා කියන්නේ අපි අසියෙන් ඉන්නේ අපි මානසික ලෙඩෙක් නේද මානසික ලෙඩ රෝහල් වල කෑ ගන්නවා ඉටිපන්දමක් අරන් එනවා ඉටිපන්දමක් අරන් එනවා කියලා ඇරිලා බලනකොට එහෙම එකක් නැහැ ඉටිපන්දමක් අරන් එනවා වාගේකක යට හිතලා තියෙනවා ඒ ඉටිච්ච දේ තුල එයා විශ්වාස කරනවා එහෙම ඇත්තටම කෙනෙක් එනවාය කියලා අර මිනිස්සු ගාන්නෙනවා කියලා කෑ ගන්නවා හැරිලා බලනකොට කවුරුත් නැහැ මිනිස්සු කණ්ඩායමක් ගන්නවා වාගයට එකක් හිතුණා ඒ ඉතිච්ච දෙය 100ට 100ක් විශ්වාස කරනවා එහෙම දෙයක් සිදු වෙනවා කියලා ඒ නිසා කෑ ගන්නවා ඒ වගේ උම්මත්තකයෝ නෙමෙයිද දැන් අපි ඇයි පේන්නේ ගාක් හැබැයි අපි හිතන්නේ සම්පූර්ණ අල්මාරියා පුටුවා මේසයක් ඒ කියන්නේ පේන දේ පේන්නේ නැතෝ වෙන එකක් දකින්නවා නම් අපිත් අර මානසික රෝලේ ඉන්න උම්මත්තකෙක් නේද හැයෙන්නේ වෙන එකක් අපි හිතාගෙන ඉන්න දේ ඇත්තයි කියලා එකක් හිතලා මේම ගුරුවරයා කියන්නේ අසුවල් දෙ හිතේ තියාගෙන කියලා නැති එකක් හිතාගෙන කල්පනා කරනවා නම් අර මානසික රෝලේ දඟල් දාලා ගැටගාලා ඉන්න උම්මත් එකෙක් නේද අපි එහෙනම් මෙච්චර කාලයක් අපි වඩලා තියෙන අවිද්‍යාව මෙච්චර කාලයක් අපි වඩලා තියෙන මිත්‍යා සමාධිය මෙච්චර කාලයක් අපි උම්මත්තක ලෝකයේ තමයි රජ කරලා තියෙන්නේ අපි තාම ආර්ය ලෝකයට ඇවිල්ලා නැහැ අපි තුල තාම විද්‍යාව ස්ථාපිත වෙලා නැහැ මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ අපේ ජීවිතවල ඇස සිතට සම වෙන්න ඕනේ සිත ජීවාට සම වෙන්න ඕනේ ජීවා වාචාවට සම වෙන්න ඕනේ වාචාවයි දිට්ඨියයි ජීවාවයි කයට සමාන වෙන්න ඕනේ ඒ හැමෝම චිත්තයට සමාන වෙන්න ඕනේ එක එක ආයතනය බැලුවාම කිසිම අබමල් රේණුවක්වත් වෙනසක් නැතුව පේන්නේ මොනවද ඒක විතරම හිතලා තියෙන්නේ මොකද්ද හිතලා තියෙන්නේ ඒක විතරමයි කතා කරලා තියෙන්නේ මොනවද දැනිලා තියෙන්නේ ඒක විතරමයි ඇසිරීමෙන් තියෙන්නේ මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අපි අමෝම ආර්ය ජාතිය ඉපදෙනවා මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙලා රාත් බෝධියෙන් පිරිනිවන් පානවා අද අපේ ජීවිතේ ඉතන දේවල් නෙමෙයි කායික චර්යාවෙන් ඇති වෙන්නේ අපර තරහා යනවා ඒත් අපි තරහවට අනුව නෙමෙයි කටයුතු කරන්නේ අපි ලස්සනට බොම පිළිවෙලට තැම්පත් ලෙස කටයුතු කරලා අපි රඟපාන්න නැද්ද ඇත්තටම නලු නිලියෝ ඉන්නේ ඒ චිත්‍රපට ලෝකයේ නෙමෙයි සිනමා ලෝකයේ තුල නෙමෙයි නලු නිලියෝ ඉන්නේ කෙලෙස් ලෝකවල ලෝභයේ ඇත්තා ලෝභයේ තුල රඟපානවා ද්වේෂයේ ඇත්තා ද්වේෂයේ තුල රඟපානවා මෝහයේ ඇත්තා මෝහයේ තුල රඟපානවා රාගයේ ඇත්තා රාගය තුළ රඟපානවා. ඇත්තටම නළු නිළිය ඔක්කොම දඩට ජීවත් වෙන්නේ කෙලෙස් ලෝකවල. කෙලෙස් නැත්තම් කිසිම කෙනෙකුට රඟපාන්න බෑ. ඒගොල්ලෝ නිරෝධ වෙච්ච රාතන් වහන්සේලා, රාත් මෑණිවරු. එහෙනම් අපේ ජීවිතවල මේ කියන සෑම කෙලෙසයක්ම අපි තුල පවතිගෙන කිසිම මොහතක යථාර්ථය තේරුම් අරගෙන විද්‍යාවෙන් ජීවත් වෙන්න අපට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවෙන් මත්තලා මුලා වෙලා අපි අවිද්‍යාව තුල රඟපානවා. හිතේ එකක් තියාගෙන කටින් එකක් කියන්නේ නැද්ද? සිතේ එකක් තියාගෙන චර්යාවෙන් වෙන එකක් පෙන්වන්නේ නැද්ද? ඇත්තටම අපි කැමති නැහැ. නමුත් එයාගේ වැඩක් වෙන්න තියෙන නිසා අපි යාට කැමති වාගේ රඟපාන්නේ නැද්ද? රාගය සංසිඳවන්න ඕන නිසා, එයාව රවට්ට ගන්න ඕන නිසා යාට ගොඩාක් ආදරේ වාගේ, එයා වෙන ජීවිතය දෙනවා වාගේ රඟපාන්නේ නැද්ද? අවශ්‍යතාවයේ සම්පූර්ණ වෙච්ච ගම ඊටපස්සේ එයාව නොසලකාරින් නැද්ද? මේ හැමතැනම ඉතටයි, කයටයි, ඒ වචනේටයි, සිතටයි සම්පූර්ණ පරස්පර විරෝධතාවයක් නේද අපි නඩත්තු කරලා තියෙන්නේ? මේ හැමතැනම මිත්‍යා ලෝකයේ තුල ඉතපෝ අනාර්ය උම්මතකයෝ නේද අපි? සිතේ එකක් තියෙනවා නම් ඒක වචනයට සමාන වෙන්න ඕනේ. වචනේම එකක් තියෙනවා නම් ඒක ඇඟීම් වලට සමාන වෙන්න ඕනේ. ඒකම තමයි අපට පේන දේ වෙන්න ඕනේ. ඒකම තමයි ඇහෙන දේ වෙන්න ඕනේ. ආයතනයක් ආයතනයක් අතර තියෙන අඩුපාඩු නිවැරදි කරගෙන හැම ආයතනයක් තුලින්ම එකම දේ ස්පර්ශ වෙන විදියට, එකම විදියට ගනුදෙන වෙන ඒ මානසිකත්වයේ, ආර්ය මානසිකත්වය අපි නිර්මාණය කරන්නට ඕනේ. මේක තමයි කාය සමාධියේ තියෙන තවත් එක වඩන ක්‍රමයක්. කමටානම් මේක අපේ ජීවිතවල වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් හිතේ එකක් තියාගෙන කටින් එකක් කතා කළා, කටින් කතා කරන දේට අනුව නෙමෙයි අපි ඇසිරෙන්නේ. කියන්නේ නා ලෝකෝත්තර ධර්මය එකතු කරන්න ගත්තාම මේ ලෝකේ සෑම කෙනාම පරදිනවා. ඒ තරම් එකතු කරනවා. එහෙනම් කියන බණවලට අනුව චරිත නැත්තම් ඒ චර්යාවයි වචනය අතර පරස්පර විරෝධයි. සිතන දේ නෙමෙයි කතා කරන්නේ. මිනිස්සු රවට්ට ගන්න වචන අලංකාර කරලා කතා කරන හැබැයි හිතේ ද්වේෂය තියෙනවා. එහෙනම් එයා සම්පූර්ණ අසත්පුරුෂ ලෝකයක ඉන්නේ. ඇයි සිතයි වචනයයි දෙක සමාන්තර නැහැ? පේන දේ නෙමෙයි එයා කල්පනා කරන්නේ. එහෙනම් ඇසටයි සිතට අතර සමාන්තර භාවයක් නැහැ. ඇහිච්ච දේ නෙමෙයි කතා කරන්නේ. තවත් වචන දාලා ඒකට ලුණු ඇඹුල් එකතු කරලා තමන්ගේ වචනත් මිශ්‍ර කරලා ඒක විශාල උදාහරණ උපමායක කියනවා. ඇත්තටම ඇහිලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. බොහොම සරල පුංචි දෙයක්. හැබැයි කියන්න ගියාම නවකතාවක් වාගේ කියනවා. එහෙනම් වචනයයි ඇහිච්ච දේ අතර පරස්පර විරෝධයි. එයා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකයෙන්, මිත්‍යා සමාධිය වඩන කෙනෙක්. එයා මිත්‍යා ලෝකයේ තුල උම්මත්තකේ. එහෙනම් මේ වෙනකොටත් අපි උම්මත්තකය වෙලා හිටියානම්, අවිද්‍යාව තුල මත්තලා හිටියානම්, මෝහය නම් මෙච්චර කාලයක් වැඩුවේ, මේ කියන දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ, මේ කියන අඩුපාඩුකම් නිවැරදි කරගෙන මේ කමඨාන වඩන්නට ඕනේ. එහෙනම් කායේ නිවීම මත සිත පීඨවල සිය පවත්තන භාවනා යෝගින්, කාය සමාධිය වඩන භාවනා යෝගින්, කායේ සමාධිය වැඩෙන්නේ ආයතන හයම සමාධි වුණාම, ආයතන හයම නිවුණාම, ආයතනෙන් ආයතනෙ පරස්පර විරෝධයක් තියෙනවද? එක වාගෙම නිවෙනවද? එකක් නිවිලා ඒකට මුලා වෙලා අනිත්‍යව අවිදෙනවද? මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා නම් ඒවා දැන් ඉඳලා ගවේෂණය කරන්න, වැරදිච්ච තැන් නිවැරදි කරන්න, මේ තියෙන ආයුෂ කාලය අපිට හොඳටම ඇති, මේක අදාගෙන රාත්‍රලා පිරිනිවන් පාන්න, මේ සංසාරයේ දුක් විඳින්න නැතුව විමුක්තියටපත් වෙන්න, මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය හොඳටම සෑයෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා හොඳට ගවේෂණය කරලා බලන්න. මම මෙච්චර කාලයක් සම්මා දිට්ඨිය වැඩුවා, පෙනිච්ච දේ විතරද කල්පනා කළේ? ඒ සම්මා දිට්ඨිය තුල මිත්‍යා දිට්ඨිය වැඩුණද? වෙන දේවලු කල්පනා කළාද? ඇහිච්ච දේ පමණක් මං සිතුවද? ඒක විතරක් දැනගත්තද? නැත්නම් වෙන දේවලුත් මං කල්පනා කරලා වෙන වෙන කාරණාවලු ඇහිච්ච දේවලට එකතු කළාද? මෙන්න මේ සම්මා සෝතේට මිත්‍යා සෝතේ මං එකතු කළාද? මෙන්න මේ හඩුව නිවැරදි කරන්න. සිතන දේ පමණද කතා කළේ? සිතන දේ පැත්තකින් තියලා වෙන දෙයක් අපටිකමෙන් කතා කළාද? එහෙනම් සම්මා සතියට, සම්මා සීයට මම මිත්‍යා සතිය මිශ්‍ර කළාද? සම්මා වාචාවට මිත්‍යා වාචාව මිශ්‍ර කළාද? ඒ විදිහට මේ හැම දුර්වලකමක් නිවැරදි කරන්න, නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ චරිතය අඩගස්සන්න, සම්මා සමාධියට, එහෙම නැත්නම් කාය සමාධිය නිවැරදි ලෙස වඩන්න, ඇසකන දිවනාසය සමසිතේ තියෙන ඒ අසමතුලිතභාවය සමතුලිතභාවයට පත් කරන්න, පරස්පර විරෝධභාවය තුළ තියෙන හඩුපාඩුකම් දුර්වලකම් නිවැරදි කරලා මේකේන කමඨාන මේ මොහොතේ ඉඳලා අපි පුරුදු පුහුණු කරන්න දක්ෂ වෙමු, නියතමානි වෙමු, අවංක වෙමු. මෙච්චර කාලයක් නැති සමාධියක් තියෙනවයි කියලා පාරට්ටු කළා නම් ඒ මිත්‍යාව අපි අයින් කරලා ඒ මාන්‍ය පැත්තට ගලවලා විසි කරලා දැන් ඉඳලා නිවැරදි සමාධිය වඩමු. මෙච්චර කාලයක් අපි කමඨාන් වඩනවා කියලා මිත්‍යාව නම් දිනුනු කලේ දැන් ඒ මෝහය අයින් කරලා ඒ දැන් ඉඳලා සම්මා සමාධිය අපි වඩමු. සම්මාව අපේ ආයතන වලට උරුපුරුමු කරමු. එහෙනම් අපේ ජීවිතවල වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. ඒවා නිවැරදි කරන කුසලයේ පාළෝනා. ඒ නිවැරදි කරන පින දැන් අපට මතු වුණා. මේ මිනිසත් භවයේ අවසාන භවයේ කරලා රාත්‍තලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරමු. මේක හොඳට සිතේ ධාරණය කරගන්න. පේන හැම මොහොතක් තුළම මේ කමඨාන පුරුදු පුහුණු කරන්න. ඒ පේන දේද මගේ සිත හිතන්නේ? එහෙම නැත්නම් වෙන එකක් හිතනවාද? ඇසට පේන්නේ ගහ විතරයි. තේක කියන එක ඇසට පේන්නේ තේක ගා කියලා පේනවා නම් පේන්නේ සිතට. ඒ කියන්නේ පේන දේ නෙමෙයි මම දැනගත්තේ වෙන එකක්. එහෙනම් එතන අසමතුලිත භාවයක් තියෙනවා. කතා කරන හැම ශබ්දයක්ම ඇහෙන්න පුළුවන්. හැබැයි ශබ්දවල තියෙන අර්ථය තේරුම් අරගෙන මම පටිගයක් ඇති කරගන්නවා නම්, හැලීමක් ඇති කරගන්නවා නම් අන්න එතන මිත්‍යාවක් වැඩෙනවා. ඒ දුර්වලකම නිවැරදි කරන්න සිතෙන්නේ මොනවද? ඒක පමණක් කතා කරන්න. කතා කරන දෙයටයි සිතවිල්ලටයි අතර කිසිම පරස්පර විරෝධයක් නැත්තම් අන්න සමාධිය වැඩෙනවා. හිතේ එකක් පියාගෙන කටින් එකක් කතා කරනවා නම් එයා මිත්‍යාව වඩන කෙනෙක්, සසරට යන්න නැවත නැවත දුක් විඳින්න කැමති වෙච්ච කෙනෙක්. එහෙනම් අපේ දුර්වලකම් නිවැරදි කරගෙන මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන සෑම මොහොතක් ගානේ මේක වඩලා ඇසකන දිවනාස සමසිත කියන මේ ආයතනවල තියෙන අසමතුලිත භාවය සමතුලිත කරලා සෑම අඩුපාඩුවක්ම දුර්වලකමක්ම නිවැරදි කරලා මේ ලබාවු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පානට අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිස මේ කමඨාන තුළින් ලබාගත් ආ වූ ධනම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මේ මිනිසත් භවයේම පිරිනිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.